සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස මාතා පින්ති බරංජන්තුම් කුලේ ජෙන්තා පචායිනම් සන්හන් සකිල සම්භාසං හේසුනියප් පායිනම් මංචේර විනයේ යුන්තං සංචං පොදාදි බුන්නරං චං වේ දේවා සාවතින්සා ආහුසු සම්පුරේතෝ ඉති විහාරවාසී ගරුතර මහ සංඝරත්නයේ නවසරයි සදේවත් වාසනාවන්ත පින්තුනි අද ඉල් මාතේහි මේ සිල්ගත් අවස්ථාවේ නැත්තම් කිමිදිරි පාන්දර සිදු කරන ධර්ම දේශනාවට උපන් දීමටයි බලාපොරොත්තු වන්නේ. අද අපි මේ අන්ත ධර්ම දේශනාව සඳහා තෝරා ගත්තේ සංයුත්තනිකායේ කියන පොතේ සත්ත සංවිතේන සත්ත වත අද සූත්‍රය. මේ සූත්‍රයෙන් සඳහන් වන්නේ සත්‍යය පිළිබඳවයි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකාය කියලා ග්‍රන්ථයක් තියෙනවා. මේ ග්‍රන්ථයේ විවිධ කොටස් වෙන් කරලා හඳුන්වලා තියෙනවා. දේවතා සංයුත්තය, දේව පුත්‍ර සංයුත්තය, කෝසල සංයුත්තය, බ්‍රහ්ම සංයුත්තය, සක්ක සංයුත්තය, වංගීස සංයුත්තය, අස්සව සංයුත්තය, විපුණී සංයුත්තය, යක්ෂ සංයුත්තය, මේ වගේ එක එක සංයුත්ත හැටියට බෙදලා තියෙනවා. දෙවියන් පිළිබඳව කියපු කතා දේවතා සංයුත්තය. බ්‍රහ්මයන් පිළිබඳව සඳහන් කරපු කතා බ්‍රහ්ම සංයුත්තය. වංගී සහාමුදුර පිළිබඳව දේශනා කරපු සූත්‍ර වංගී සංයුත්තය. කොසල රජතුමා සඳහා දේශනා කරපු සූත්‍ර කෝසල සංයුත්තය. භික්ෂුණීන් වහන්සේලා සඳහා දේශනා කරපු සූත්‍ර භික්ෂුණී සංයුත්තය. යක්ෂයන් උදෙසා දේශනා කරපු සූත්‍ර යක්ෂ සංයුත්තය. ඒ වගේම සක්‍රියා සඳහා දේශනා කරපු සූත්‍ර සක්ක සංයුත්තය. වංගී සහාමුදුර සඳහා දේශනා කරපු සූත්‍ර වංගීස සංයුත්තය. මේ වගේ විවිධ සංයුත්ත කොටස් කරලා තියෙනවා. ප්‍රථම ධර්ම සංගාන සිදු කරපු රහතන් වහන්සේලා විසිරලා තිබිච්ච ත්‍රිපිටක ධර්මයේ ඉතාම ප්‍රමාණිකුලව සටහස් කළා. ඒ සටහස් කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි බුදුහාමුදුර විටින් විට විවිධ පුද්ගලයන් අරමුණු කරගෙන විවිධ ස්ථානවලදී දේශනා කරපු සූත්‍ර එකක් පිළිවෙලකට ගොනු කරලා තියෙනවා. ඉන්පසු අපට හුඟක් ලේසියි එහෙම කියවල තේරුම් ගන්න. අන්නේ සූත්‍ර අතුරින් අදාළ මේ පින්නතුන්ට විස්තර කළ දෙන්න බලාපොරොත්තු වන්නේ සක්‍රියා උරිසා දේශනා කරපු සූත්‍රයක් අත්ත සක්ක සංයුත්තේන සත්ත වත අද සූත්‍රයේ පිළිබඳවයි. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ හැමදාම් පදයකින්ම අපට ලබා දෙන්නේ ප්‍රඥාලෝකය. නුවණ ලබා දෙන්නේ. සමහර ආගම් තියෙනවා මිනිස්සුන්ට විවිධ දේවල් ලබා දෙනවා. ආහාර පාන ලබා දෙනවා, දේවල් දොරවල් ලබා දෙනවා, පාසල් නැඳ පාසල උපකරණ ලබා දීම කරනවා, ඇඳුම් පැනඳුම් ලබා දීම කරනවා. නමුත් පින්තුනි ඒවත් බෞද්ධයන් හිටිට අපි විහෙර විහාරස්ථාන තුරු කළ කරනවා. නමුත් ඒ සියල්ලටම වඩා වටිනා දේ ඇහිදී බුදුහාඳුර අධ්‍යය කළේ මිනිසුන්ට ප්‍රඥාව ලබා දීම, නුවණ ලබා දීම. නුවණ ලබා දීම තමයි වටිනාම දේ ඇහිදී බුදුහාඳුර අධ්‍යය කළේ. යම් කෙනෙකුට ආහාරයක් දුන්නොත් එයා ආහාරයේ උපරිම වශයෙන් දවසකට දිනකට දෙකකට උපරිම වශයෙන් සතියකට සීමා වේ. කිසියම් කෙනෙකුට ඇඳුමක් ලබා දුන්නොත් ඇඳුම උපරිම වුණත් අවුරුද්දක් ඇඟේ දාගන්න පුළුවන්. කෙනෙකුට රැකියාවක් ලබා දුන්නොත් අවුරුදු 60ක් විතර කාලයකට ඒක හේතු වෙනවා. කෙනෙකුට නිවසක් හදලා දුන්නොත් උපරිම වශයෙන් මේ ආත්ම භාවයේ ජීවත් වෙනකම් විතරයි. නමුත් පින්තුනි කෙනෙකුට ධර්ම ඥානය ලබා දීලා කෙනෙකුගේ ප්‍රඥා ලෝකය ලබා දුන්නොත් ඒක නැට ඒ අනත්න යහපත මුළු සතර ගමනටම හේතු වෙනවා. ඒ නිසා වඩාත් වටිනා දේ හැටියට බුදුහාමුදුර වගේ කලේ මිනිසුන්ට ප්‍රඥාව ලබා දීම නුවණ ලබා දීම. ධර්මයේ සඳහන් වෙනවා පින්තුනි අන්තරේක නිරයක් පිළිබඳව. අන්තරේක නිරය කියලා කියන්නේ දැන් විද්‍යානුකූලව සොයාගෙන තියෙනවා සම්හර ග්‍රහලෝක තියෙනවා, අන්ධකාරයේ තියෙන ග්‍රහලෝක. දැන් අපි ඉන්න පෘථුවියට සූර්යාලෝකය වැටෙනවා. පෘථුවිය භ්‍රමණය වීම නිසා අපේ දවසින් භාගයක කාලයක් අපට සූර්යාලෝකය ලැබෙනවා. නමුත් සමහර ග්‍රහලෝක තියෙනවා එහෙම සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. ඉතාම දීර්ඝ කාලයක් ඒ ග්‍රහලෝක තියෙන අන්ධකාරයේ. එතකොට මේ සංවර ඇතමිට සත්‍යයන් ඉපදෙනවා. අපාදක සත්‍යයන්, අබුතල කරපු සත්‍යයන් යෙවෙන අන්ධකාර සංවර ඉපදෙනවා ග්‍රහලෝකවල. ඒකට කියන අන්තරේක්ෂ නිරේ කියලා. මේ අන්තරේක්ෂ නිරේ ඉපදෙන සත්‍යයන් ගැන බුදුහාමර සඳහන් කරනවා. ඒ සත්‍යයන් ඉපදෙන්නේ අන්ධකාරයේ. බොහෝ කාලයක් ජීවත් වෙන අන්ධකාරයේ. ඒ සත්‍යයන් නිය යන්නේ අන්ධකාරයේ. මේ අන්තරේක්ෂ නිරේ පිළිබඳව දේශනා කරාටි වරක් ස්වාමීන් වහන්සේ ලහනව ස්වාමීනි මීටත් වඩා අන්ධකාර තියෙන ස්ථානයක් තවත් ඇද්ද කියලා. මේ අවස්ථාවේ බුදුහාමුදුරු කියනවා යම් කිසි කෙනෙකුට ප්‍රඥා ලෝකේ නොලබුණා නම් යම් කිසි කෙනෙක් ඉන්නේ මෝහය නැමැති අන්ධකාරය නම් යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නොමැති නම් යම් කිසි කෙනෙකුට දුක ඇතිවීම සහ දුක නැතිවීම පිළිබඳව මේ ක්‍රමවේදය ගැන අවබෝධයක් නොමැති නම් අන්න එවැනි කෙනාගේ ජීවිතයේ තියෙන අන්ධකාරය අර අන්තරයේ නිරයේ තියෙන අන්ධකාරයටත් වඩා වැඩි අන්ධකාරයක් කියලා. ඇතැමිට අපට සූර්යාලෝකය ලැබුණත් අපි මේ ආලෝකයෙන් ඉන්නමයි කියලා හිතුවත් සැබෑලෙසම ජීවිතයට සිදුවන්නේ මොකද්ද කියන මේ ඉරණම ධර්මයේ තුලින් අවබෝධ කර නොගත්තා නම් පින්නතුනි ධර්මයේ සඳහන් කරනවා එවැනි පුද්ගලයාගේ ජීවිතයේ තියෙන අඳුර අර අන්තරයේ නිරයේ තියෙන අඳුරටත් වඩා වැඩි කියලා. ඒ වගේම ධර්මයේ තවත් අන්ධකාරය ගැන සඳහන් කරනවා චතුරංග සමන්නාල අන්ධකාරය කියලා. අංග හතරකින් සමන්විත අන්ධකාරය ගැන සඳහන් කරනවා. දැන් මේ පිළිතුර හොඟා පුරුදු වචනයක් තමයි චතුරංග සමන්නාගත වීරිය ගැන. ඒ වගේම චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා එක ධර්මයේ සඳහන් වෙනවා. ආකාර හතරකින් අන්ධකාරය විස්තර කරන අවස්ථාවක්. මොකද මේ චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා කියන්නේ මාසේ පොය දවසට ඝන කැලෑවක ආහසේ වලාකුළු තියෙන අවස්ථාවක මැදම රාත්‍රී අවස්ථාව. කරන හතරක් ගැන මෙතන කියනවා. දැන් මාසේ පොය දවසට කරේ කරවලා එන්නේ. ඒතර මාසේ පොය දවසට මැදම රාත්‍රී වලාකුලින් වැඩි වෙහිච්ච ඝන වලාකුලින් වැඩිච්ච අහසක් තියෙන අවස්ථාවක මහා ඝන වනාන්තරයක තියෙන අවස්ථාව. ඉතාම අන්ධකාරයේ තියෙන අවස්ථාවක් මේකට කියනවා චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා. බුදුහාමුදුරුව සඳහන් කරනවා පින්තුනි යම්කිසි කෙනෙකුට දුක පිළිබඳවත් ඒ දුක ඇතිවීම සහ නැතිවීම පිළිබඳවත් අවබෝධයක් නොමැති නම් ඒ ගැන හරියට අර චතුරංග සමන්නාගත අන්ධකාරයේ ඉන්න කෙනෙක් වගේ කියලා. මෙයාගේ උපමා බොහොමයක් බුදුහාමර දේශනා කළා. පින්නතුනි ධර්මයේ බොහෝ කරුණු දේශනා කරන්නේ අපට මේ නුවණ ලබා දෙන්න. බුදුහාමරගේ ප්‍රධාන අභිලාෂය උනේ මේ මිනිසුන්ට නුවණ ලබා දෙන මිනිස් මේ දුක් විඳින ස්වභාවය අවබෝධ කරගන්න. දැන් මේ අවබෝධය නැති වෙන අපි තමයි අපි බොහෝ දේවල් වලට ආසා කරන්නේ. මේ අවබෝධය නැති වෙච්ච අපි තමයි පින්නතුනි බොහෝ දේවල් එක ගැටෙන්නේ. පුද්ගලයන් එක අමනාප නම් ඇති කරගන්නේ පොඩි වචනයක් කියහම මේ වෙච්ච ගමන් ඇතැම් වෙලේ කේන්ති යනවනේ. ඒවල කේන්ති යන විතරක් නෙවෙයි බොහෝ කාලයක් ඔබ මතකේ තියාගෙන ඉන්නවා. මට අහවල් දවසේ මේ වගේ වචනයක් කිව්වහම කෙල්ගත්තු දවසේ ඇතැම් වෙලේ දාන වන්දනකොට මේ වගේ වචනයක් කිව්වා කියන මේ පොඩි වචනේ. හුඟක් කල් අපි මේ වචනේ නිසා මානසික දුක් විඳිනවා. ඇතැම් වෙලේ මේ වචනේ කියපු දෙනා ඒක අමතක කරලා එයා ඒවල ඇතැම් වෙලේ ශනිකව ඇති වෙච්ච අදහසකට වචනයක් කියපු එකක්. ඇතැම් වෙලේ අපි මේක අවුරුදු ගාණක් ඉතින් හිත හිත අපි මේ ද්වේෂයට ආසා කරනවා අපි. ද්වේෂයට ආසා කරනවා කියන්නේ මොකක්ද අනිත් පැත්තේ? අපි දුකට ආසා කරනවා කියන එක. ඈ ද්වේෂයෙන් ඉන්න කෙනෙක් සතුටෙන් ඉන්නේ නැහැ. ද්වේෂයෙන් ඉන්න කෙනෙක් දුකෙන් ඉන්නේ. දැඩි ආසාවෙන් ඉන්න කෙනෙක් සතුටෙන් නෙවෙයි ඉන්නේ. දුකෙන් ඉන්නේ. මේකට හොඳ කතාවක් සඳහන් කරනවා බෞද්ධ සාහිත්‍යේන කතාවක්. එක්තරා රජ කෙනෙක් දින තමන්ගේ මාලිගාවේ ඉහළ මාලයට වෙලා සක්මන් කරමින් ඉන්නවා. රජතුමාට මහා සම්පතක් තිබුණත් රජතුමා මනසින් බොහොම මානසික දුකින් ඉන්නේ. මෙහෙමින් අවස්ථාවෙන් රජතුමාට අර මන්දිරයේ කවුරුවෙන් ඈත පේනවා ඈත තිඟන්නේ අම්බලමක ඉතාම සතුටින් වාසය කරනවා. එන රජතුමා මාලිගයේ ඉහළ මාලිගයේ ඉන්නේ. රජතුමාට ඈත පේනවා සිංහන්නේ ඉතාම සතුටෙන් හොඳට නිදා ගන්නවා හොඳට කටයුතු කරමින් ඉන්න සන්තෝෂයෙන්. නමුත් රජතුමාට හරියට නිදියන්නේ නැහැ. මෙච්චර සම්පත් තියෙන කෙනෙක්, මෙච්චර රටක් අයිති කෙනෙක්, මෙච්චර ලස්සන මන්දිරයක් තියෙන කෙනෙක්, ඇමතිවරු ඉන්නවා, දේවිවරු ඉන්නවා, ධනය තියෙනවා, ඉතාම සුවපහසු ආසන තියෙනවා, ත්‍රිහාන් තියෙනවා. මෙහෙමින් අවස්ථාවේ රජතුමාට ඒතර සුවයක් නැහැ. ඊට පස්සේ මොකද වන්නේ? මෙයාට දකින්න වර ඈත අම්බලමේ ඉන්න මේ සිංහල මිනිස්සේ ඉනාම් සතුටින් වාසය කරනවා. මෙන්න මේ කාරණේ රජතුමා ඇමති කෙනෙකුට කිව්වා. බලන්න මට වඩා සන්තෝෂෙන් අර මිනිස්සේ ඉන්නවා නේද කියලා. ඊට පස්සේ මේ ඇමතිය බුද්ධිමත් කෙනෙක් ඇමති ඇකින රජතුමනි මට පුළුවන් මේ කෙනාගේ මේ සතුට මේ වේලාවේ නිදාගන්න එක මේ සුවපහසුයෙන් ඉන්නක නැති කරන්න කියලා. ඊට පස්සේ මොකද සිද්ධ කරන්නේ? ඔව් අපි මීඩියසල කියව කතාන්නේ. ඔව් රෑන්නේ යමතිය මොකද කරන්නේ? මෙයාට දෙනවා ලොකු ඔය සල්ලි තියෙන මල්ලක් දෙනවා. දැන් වෙනද මේ සල්ලි අඩුවෙන් හිටිය මිනිස්සු හොඳට නිදාගත්තු කෙනා. දැන් මොකද කරන්නේ? අර මිනිස්සු අම්බලෙම ඉන්න මිනිස්සුට දෙනවා ඔය සල්ලි ටිකක් දෙනවා. දැන් ඉතාලම වටිනා ප්‍රමාණකින් දෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මිනිස්සු මේක තියාගෙන දැන් මේ ඔරෑ නිදියන්නේ නැහැ නිදි මරාගෙන මේක ආරක්ෂා කරනවා. වට පිට බලනවා කවුරුවත් තේරෙ කියලා කන්න කොන්නේ නැහැ මේක තියාගෙන දුක් විඳිනවා දැන්. ඔය එතකොට දැන් රජතුමාට යමතිය කියනවා බලන්න රජතුමනි මම මෙයාගේ සතුට නැති කරුම් ඇති කියලා. ඉන්න තුනේ අන්න ඒ වගේ තමයි අපට අපේ ජීවිතයේ සතුට හොයක් නැතිවන්නේ ආසාව නිසා. බඩු බාහنده රැස් කරගත්තරම දුක ඇතිවන්නේ මේ බඩු භාණ්ඩ වලට අපි වැඩිපුර ආසා කළා නම් වැඩිපුර අපි මතුරු වුණා නම් අන්න එතනයි පින්නතුනි දුක ඇතිවන්නේ. දෝදරුවන් එකේම දුක ඇතිවන්නේ. දෝදරුවන් මගේම දෝදරුවන් මම කියන්නේ හැටියටම ඉන්න ඕන. මම කියන දේම කරන්න ඕන. මම කියන විභාගම පාස් වෙන්න ඕන කියන මතයේ හිටියොතින් තමයි දුක හටගන්නේ. ඒ වගේම පින්නතුනි අනිත් පැත්ත. ද්වේෂය යමනාපය. අපි කුඩා කාලේ ඉතාම සතුටෙන් හිටියා අපි. පොඩි කාලේ ඉස්කෝලේ යන කලින් අපි ඉතාම සතුටෙන් ඉන්නේ. නමුත් ඉස්කෝලේට බාර දීලා අපිට මේ දෙමාපිය සතුට ලබන ජීවිතයේ සැප ලබන්න කියලා ලොකු පොත් බෑගියෙකුත් අරන් දීලා අපිව ඉස්කෝලේට ඇතුළත් කර දවස් ඉඳලම තමයි ටිකෙන් ටික අපිට අපේ ජීවිතව සතුට අඩු වුණේ දුක වැඩි වුණේ. එතකොට මේක ඇතිවන ප්‍රධාන හේතුව තමයි පින්නතුනි අමනාපකම්. ටිකෙන් ටික අපි පුද්ගලයන් එක්ක ගැටෙන ස්වභාවය වැඩි වුණා. ගැටෙන ස්වභාවය වැඩි වුණේ ආශාව නිසා. ඉගෙන ගන්න ආශා කරපු කෙනා විභාග සමත් වෙන ආශා කරපු කෙනා අනිත් කෙනාට වඩා වැඩිපුර ලකුණක් ගන්න අනිත් කෙනාට වඩා ඉගෙනීම් විභාග සමස්තන ලොකු ආසාවක් පිටපස්සේ අපි ගියා. එතකොට ගැටුණා අපි. රැකිරක්ෂා ගන්න ගිහුවා අපි අනිත් කෙනාට වඩා ඉහිලා රැකියාව ගන්න ලොකු උත්සාහයක් දැරුවා. ඒ දැරීමේ ප්‍රතිඵලයක් ඇටියද පින්නතුනි ගැටුම ඇති වුණා. දේශය හටගත්තා. ටිකෙන් ටික අපි අමනාපකම් වල ලිස්ට් එක වැඩි වුණා අපේ ජීවිතේ. නාමලේඛනේ වැඩි වුණා ටිකෙන් ටික. වැඩි වෙන්න මොකද පින්නතුනි අපි සතුට හොයාගෙන ගියා. බඩු පාණ්ඩ ධනෙ ලැබුණ කැමිට අපට. ඇතැමිට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. ධනෙ ලැබුණ හොඳ රැකියාවක් ලැබුණා. නමුත් ඒ සියල්ලක්ම ලැබෙද්දී අපට එකක් අහිමි වුණා මොකද්ද? ඕන් ජීවිතේ සතුට අපට අහිමි වුණා. අපි බලාපොරොත්තුනේ සතුට ලබන්නේ මේ හැම දෙයක්ම කලේ. කුඩා කාලේ දෙමාපියන් අපට ඉස්කෝලේට පාර දුන්නේ සතුට ලබන්න. නමුත් පින්නතුනි සතුට ලබන්නේ කියලා අපි මේ කරපු දේවල් වලින් සතුට හැර අනිත් ඔක්කොම දේවල් ගැන හම්බුණා. අන්තිමටම ධාන්‍යමනේ අපි ටිකෙන් ටික වයසට ගියා. ඒ නිසා පින්නතුනි නැවතත් මේ අනුමි වෙච්ච සතුටම ලබා ගන්න නම් අපි නැවත මුලට යන්නට ඕන. මුලට යන අය කියලා කියන්නේ අනිත් අය සමග තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු කරගන්නවා. ඒ වගේම බඩු භාණ්ඩ වලට තියෙන ආශාව ටිකෙන් ටික අඩු කරගන්නවා. මෙන්න මේක තමයි පින්නතුනි සතුට ලබන තියෙන මාර්ගය. මෙන්න මේ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් අපට දේශනා කළේ. දානමයන් පුණ්‍යක්‍රියවත්තු, සීලමයන් පුණ්‍යක්‍රියවත්තු, භාවනාමයන් පුණ්‍යක්‍රියවත්තු කියලා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් අපට දේශනා කළා. දන් දෙන්න දෙන්න මොකද්ද වන්නේ? අර්හිතේ තියෙන දැඩි ලෝභකම අඩු වෙනවා. දැන් මේ පින්තුන් යම් කිසි මට්ටමකට දානය දෙනා. ඒ නිසා තමයි මේ පොහේ දවස් වලට හරි මේ පන්සලට එන්නේ. මේකවත් පරිත්‍යාගයක් කරන්න බැරි කෙනා පොල්ටවත් ජීවිතෙන් එන්නේ නැහැ. ඈ බයයි. ගෙදරින් ආවොතින් ගෙදර අවුල් කරයි ළමයිනේ. ඈ යනකොට ගෙදර විනාශ කරලා තියයි. එහෙම කියලා සත්තුන් කැමන වැඩෙයි. එහෙම කියලා දැන් පොල්ටවත් එන්න කැමති නැහැ. නමුත් මේ වෙනසුන් යටින් යම් කිසි ජයග්‍රහණයක් කරලා තියෙන පොල්ටාට හරි ගෙදර අත්හරින්න පුළුවන් මානසිකත්වයක් තියෙන මේක දිනුවත් තමයි. නමුත් මෙතනින් නෙවෙයි අපේ අවසානයේ තව අපි ඉදිරියට යන්නට ඕනේ මේ ගමන් මන්නේ. එන සාපේන්නතුනි දානය තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ මුල්ම පියවර හැටියට දේශනා කළේ. දන් දෙන්න දෙන හිතේ මෘදුභාවය ඇතිවනවා. කෙනෙක් පිළිබඳව වර්ණනාවක් කියන ප්‍රධානම දෙයක් තමයි දානය කියන එක. දැන් වයසක අය ගැන කුඩා ළමයි හොඳට බලන්නේ ඉන්නේ. අම්මා තාත්තාගෙන විශේෂයෙන් ආශිර සියල වෙනකොට මුණුගුරු මිනිබිරිය හොඳට ආශිර සියල දෙස බලාගෙන ඉන්නේ. ආශිර සියයට වැඩිපුර ආදරය කොහොම නන්ද? ඕ දෙනවනන්නේ හොඳට දෙනවනන් දේවල් ඔන්න කැමති. නැත්නම් අකමැති දූ දරුවෝ. ඒක ප්‍රධාන දෙයක්. දූ දරුවෝ විතරක් නෙවෙයි පින්නතුනි අසල් ඇස්සි බොහෝ දෙනා අපිව හොඳද නරකද කියන මනින මිම්ම තමයි දන් දීම. දන් දීම කියන එක පින්නතුනි අපි ආකාර දෙකකින් කරනවා. එකක් තමයි අපි වැඩි ටිකක් පරිත්‍යාග කරනවා. අපිට දැනට තියෙන වැඩිපුරේවත් පරිත්‍යාග කරනවා. ඒක හොඳ දෙයක්. නමුත් පින්නතුනි වැඩිපුර දේ පරිත්‍යාග කිරීමම බුදුදහමෙන් හැටියට ඉන්නේ වර්ණනා කරන්නේ නැහැ. බුදුදහමෙන් හැටියට වර්ණනා කරන්නේ සමන්න කියන සුළු දේ හරි දෙන්න පුළුවන් නම්. ඇතැම් විට අපි වේල් කීපයක් වඩමින් ඉඳලා අපිට ලැබෙන ආහාරයේ ඊළඟ අවස්ථාවේ ඊළඟ ආහාරයේ කෙනෙකුට සමන් නොකා වෙන කෙනෙකුට දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඉහළම දිනුවන් කියලා කියන්නේ. ඒ නිසා තමයි අපි ටිකෙන් ටික පුරවන්න ඕන අඩවන්නේ පොයට හරිය එක දවසක් හරිය එක වේලක් සමන් නොකා මේ සමන්ඩ කන්න තියෙන ආහාර වේල උයලා වෙන කෙනෙකුට දුප්පත් කෙනෙකුට අසරණ කෙනෙකුට දීම. මේක හොඳ දෙයක්. දැන් මේ කුඩා දූ දරුවන් ඉන්නවා ඉස්කෝලේ අපි කෑම අරන් යනෝනේ. කෑම අරන් ගිහලා අපි දෙනවා ළමයින්ට අපේ යාළුවන්ට කෑම නොගෙනපු යාළුවන්ට අපි දෙනවා මේක. දැන් මොන්ටිසෝරි කාර්ය දිනේ කුරු කරනවා. ඇතැම් විට අම්මලන එකට කැමති නෑ වැඩි. නේද? අම්මලා අකමැති වුණත් නමුත් මොන්ටිසෝරි වලදී පෙර පාසලෙන් මේක පුහුණු කරනවා. ඇතැම් විට අම්මලා අකමැති ආර අපිට සිදු වෙලා ළමයි කෑම කාලා අපිට සිදු වෙනත් නෙවෙයි කියලා. නමුත් වෙනදුනේ මේක අපි ටිකෙන් ටික කුරු වෙන්නට ඕන. සමහර පොඩි ළමයි එනවා සමන් ලොකා ඇතැම් විට සමන්ගේ කෑම වල දෙනා ඉන්නවා. මනුස්සයන්ට මේ ඇතැම් විට කුඩා සත්තුන්ට සමහර ළමයි ඉන්නවා කෑම ටික අරන් යනකොට මගේ පාරේ ගිහම ඔය බලුකටව එහෙම දැක්කම කෑම ටික දෙන ඔක්කොම ටික බලන්න. එහෙම ළමයි ඉන්නවා. අම්මා තාත්තලා කොයි බයින්නෝ නමුත් ළමයි හොරාට හරි දෙනවා මේ. එහෙම කරන ළමයි නේ මොකද සසරේ දාන පාරිකා පුරුකු ළමයි ඉන්නවා. දානේ පුරු කරපු ළමයි ඉන්නවා. අන්න ඒක තමයි කියන සුළු වටිනා දේ හැටියට කරගන්න. ඒ වගේම සීලම යම් පුණ්‍ය ක්‍රියා වස්තුව කියලා සඳහන් කරනවා. සීලය අපට සතුට ලබන ක්‍රමයක්. සීලය කියන්නේ කය වදනේ සංවර කර ගැනීම. විශේෂයෙන් වැඩිහිටියන් වෙලා දරුවන්ගේ මුණුබුරු මිනිපිරියන්ගේ සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් කරන්න ඕන දේක් තමයි දෙනුතුන හොඳට සිල්වත් වෙනවා. වයසට ගියාට පස්සේ වචනය සංවර නම් කය සංවර නම් දරුවන්ගේ සැලකිලි ලැබෙන්නේ නැහැ. ඇතැම් විට ආන්දර මෞපිය ගුණ තියෙනවා. මෞපිය ගුණ කිව්වට ළමයි අහන්නේ නැහැ. මොකද අම්මා දාත පාලනය කරන්න බැහැ වැඩිහිටි වෙනකොට. හරිම සංවරය සමහරයි. එතකොට අර දරුවන් දෙමව්පියන් දරුවන්ට උදව් කරලා තිබුණත් දරුවන්ට ඇත්තට ප්‍රසාදයක් නැහැ දෙමව්පියෝ ගැන. ඒ නිසා පින්වත්නි සමාන අනිත්‍යයෙන් සැලකී ලබන්න ප්‍රධානම දියක් තමයි සිල්වත් වෙන්න කියලා දේශනා කළා. ඇතැම් විට දරුවෝ වන්නේ අපි දන්නවා සමහර අය ඉන්න අවිවාහක අය. විශේෂයෙන් කාන්තාවක් කියන අවිවාහක අය ඉන්නවා. ඒ ඇයට ඇතැම් විට සමන්ගේ සහෝදර සහෝදරියන්ගේ දරුවෝ හොඳට සලකන වයසට ගියාම එහෙමයි බොහෝ විට වැඩි දිනවස් වල නැහැ. ඒ අයත් බොහෝ විට සලකන අයියලාගේ අක්කලාගේ සහෝදර සහෝදරයන්ගේ දූපතුන්. ඇයි ඒකට හේතුව එයා හොඳට සිල්වත්ව ඉන්නවා. ඒ නිසා සිල්වත්ව ඉඳීම අනිත්‍යයෙන් සැලකිලි ලබන ප්‍රධානම හේතුව. තුන්වෙනි තැනම හැටියට ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ භාවනාමයන් පුණ්‍ය කිරිය වස්තු. භාවනාව ටිකෙන් ටික හරි හිත සංවර කිරීමේ වැඩ පිළිවෙලක් අපි යෙදෙනට ඕන. මෙන්න මේ පින්කම් කරන්න කරන්න පින්තුලේ ලක්ෂණය තමයි ජීවිතේ සැප වැඩි වෙනවා. දැන් අපි බොහෝ විට ජීවිතේ සැප ලබන්න කියලා අපි උත්සාහ කරන්නේ වැඩිපුර මිල මුදල් ලැබීමත්, ගෙදරට වැඩිපුර බඩමුට්ටු රැගෙන යාමත් තමයි අපි අපේක්ෂා කරන්නේ. අපි හිතනවා මේකෙන් සැපද ලැබෙයි කියලා. නමුත් පින්තුනි ගෙදර බඩමුට්ටු වැඩි වෙන්න වැඩි වෙන්නම සැප වැඩි වීම නෙවෙයි වෙන්නේ. ඔව් ආසාවත් වැඩි වෙනවා, අනිත් අතින් දුක වැඩි වෙනවා. ඒක සුද්ධ කරන්න නේද? දුවිලි පියනාන්නේ අපරස් කරන්න මුවාක් වෙනසක් වෙනවා. අර තියෙන සතුටක් නැති වෙනවා. දැන් අලුත්ම බුද්ධිමත් අයගේ ලක්ෂණේ තමයි වැඩිපුර බඩුණෑගේ වලල. දැන් ඉස්සර ගෙවලම දිස්තියේ මුවාක් පින්තූර තියෙනවා, කැලෙන්ඩර් තියෙනවා නේද? ඔව්. දැන් එහෙම නැහැ දිස්තියවල. දැන් එකම තියෙන එකම එක ඇයි තියෙන එක බුදු පිළිමයක් තියෙන. දැන් ටිකෙන් ටික මිනිස්සු බුද්ධිමත් වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ බඩු පාන්දි වැඩි වුණාටම ජීවිතේ සතුට වැඩි වෙන්නේ නැහැ. අපි ටිකෙන් ටික අපේ ජීවිතේ මෙන්න මේ පින්කම් වලින් අපි පොහොසත් වෙන්නට ඕන. පින්කම් ජීවිතේ වැඩිපුර කරගත්ත නම් එක පැත්තකින් මෙලොව ජීව පින්කම් වල ආනිසංස හැටියට අපේ ජීවිතේ සැප ලැබෙනවා. අනිත් පැත්තෙන් තමයි අපිට අතීතයේ කරපු අකුසල කර්ම වල විපාක එන්න තියෙනවා නම් ඒ විපාකම දුර්වල වෙනවා. තමන්ගේ කුසලයේ බලවත් නම් විතර පින්කම් කරනකොට ඊට අපල කාලයක් කියලා අමුතු කාලයක් එන්නේ නැහැ. ඒකේ නිතරම කුසලයේ බලවත් වෙලා තියෙනවා. අකුසල තිබුණාට අකුසල යටපත් වෙලා තියෙනවා. දැන් අහසෙන් තමයි රාත්‍රී කාලයේ බලනකොට අපිට ග්‍රහවස්තු රාත්‍රී කාලයේ පේනවා හදනේ. නමුත් දවල්ට පේන්නේ නැහැ. නොපෙනෙන්නේ ඇයි? ඕ නිර්වේලිය නිසා දවල් කාලේ ග්‍රහතාරක අහස තියෙනවා. නමුත් දවල්ට අපිට ග්‍රහතාරක අහස තියෙන දෙයක් පේන්නේ නැහැ. නොපෙනෙන්නේ හේතුව තමයි ඉර බලවත් නිසා. අන්න ඒ වගේ තමයි තියෙනුනේ අපටත් මේ හොඳට ලස්සනට හිටියට අපිට අතීතයේ කරපු නොයෙක් විදියේ කර්ම එන්න තියෙනවා. නමුත් දහවල් කාලේ සූර්යාලෝකයෙන් අර ග්‍රහතාරකා යටපත් වෙලා තියෙනවා වගේ අපේ කුසලයේ බලවත් නිසා ඒක ඔක්කොම යටපත් වෙලා තියෙනවා. හැබැයි කුසලයේ තියෙන ටික දුර්වල වීමත් එකමාර වෙස්පත් වෙනවා. එනසන් නිතරම කරන්න දේ තමයි හොඳ බලවත් කුසල ධර්ම අපි නිතර නිතර සිදු කරන්න ඕන. ඒක තමයි ජීවිතේ සැප වැඩි වෙන හේතුව. හොඳයි පිළිතුරු නැද අපි අපේ සූත්‍රයේ විස්තර වන්නේ සක්‍රියා පිළිබඳව. දිනක් බුදුරජාණන් වහන්සේ වේතාව මහලි කියලා ලිච්ඡවි රාජකුමාරේ. එයාට කිව්වේ මහලි කියලා. මේ මහලි කියන ලිච්ඡවි රාජකුමාරයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කළා. බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සත්‍ය දෙවියා දැකලා තියෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවා. බුදුහාමර සඳහන් කරන ඕ මහාලි මම සත්‍යය දැකලා තියෙනවා. දැන් දිවි ලෝකිනුනේ සත්‍යය කියලා කෙනෙක්. අද කියනවා දෙවියෝ ලෝකට අධිපති කියලා නේ. ඔය චාතුරු මහරජකයේ සාවතිස්සය කියන දිවි ලෝක දෙකට අධිපති දෙවියටයි සත්‍යය කියලා කියන්නේ. මේ මහලේ කියන සාක්‍ය කුමාරයා නැත්නම් ලිච්ඡවි කුමාරයා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ සත්‍යය දැකලා තියෙනවද කියලා. බුදුහාමුදුර සඳහන් කරනවා ඔව් මහලේ මම දැකලා තියෙන සත්‍යය. ඊට පස්සේ මම අහනවා ස්වාමීන් සත්‍යය දකින්න අමාරු වෙන්නේ. සත්‍යය දකින්න බොහොම අමාරු වෙන්නේ. ඔබ වහන්සේ දැකලා තියෙන සත්‍යයගේ ප්‍රතිරූපයක් වද්දෝ කියලා අහනවා. ඒ සමහර අය ඉන්නවා පින්නතුනි සමහර අමනුෂ්‍යයන් ඉන්නවා ප්‍රේතයන් ගෝතයන් වැනි සත්‍යයන් ඉන්නවා දෙවියෝ විදිහට රඟපාන ඇවිල්ලා සමහරට ආවේශ වෙනවා අහව දෙවියයි කියලා කියනවා ඉවර කැඩෙවිම දෙවියෝ නෙවෙයි අය සමහරට ගෝතයෝ වෙන්නේ ඇවිල්ලා මොනාද කරන්නේ මේ දෙවියෝ විදිහටම රඟපානවා කියන්නේ දේවාරුණේ ශාස්ත්‍ර කියනවා කියලා කියන්නේ නමුත් එකම නෙවෙයි දෙවියෝ නෙවෙයි දෙවියෝ පරාතරත් එන්නේ ඒ බොහෝ අය දෙවියෝ නෙවෙයි එන්නේ ඇයි එතකොට මේ ඒ ප්‍රශ්නම තමයි මේ අහන්නේ. මේ රාජකුමාරයා බුද්ධිමත් කෙනෙක්. ස්වාමීන් මේ දෙවියන්ගේ ප්‍රතිරූපයක් ආද සත්‍යයේ ප්‍රතිරූපයක් ආද මේ ඇවිල්ලා තියෙනවා ඔබ වහන්සේ දැක්කයි කියලා කියන්නේ. බුදුහාමර කියනවා නෑ මහලි මම එහෙම වැරදුන්නේ නෑ. මම සත්‍යයක් ගන්නවා. සත්‍යයේ ප්‍රතිරූපයක් ගන්නවා. සත්‍යයා පුරපු ಗುಣධමොත් ගන්නවා. සත්‍යයා වෙන්න පුරන්නට ඕන ಗುಣධම් පිළිබඳවත් මම ගන්නවා. සත්‍යය වෙන්න ඕන කරුණුත් මම ගන්නවා කියලා. ඒ සාමහාලි මට ඒවා බොරු කරන්න බෑ කියලා. වෙනතනේ සෝවාන් වෙච්ච කෙනෙකුටත් අනිත් මාර්ගඵල ලැබුවාටත් මේ බොරුව කරන්න බෑ. ඒ කියන්නේ අනිත් අය වසන් කරන්න බෑ. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. එක්තරා අවස්ථාවකදී අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එක්තරා බ්‍රාහ්මණයෙකුට බණ කිව්වා. බණ කියලා අනිත්‍ය දුක අනාත්ම දේශනා කරමින් ධර්ම දේශනා කළා. මියා හුඟා සින්දහම් කරපු ගනේ සතර මියාට බණ කියපු ගම තේරුණා. ත්‍රිලක්ෂණිය හොඳටම වැටුණා. ඒ මොහොතේම මියා සෝවන් වුණා. සෝතාපන්න බවට පත් වුණා. සක්කායදිට්ඨි විචිකිච්ඡා ශීලඹද පරමාර්ථ කියන මේ සංයෝජන ප්‍රහින කළා. මියා සෝවන් වුණා. සෝවන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් ඉක්මලා ගියා. ගියාට පස්සේ ඊළඟට පින්නතුනි ටික වේලාවකට පස්සේ මාරයා වසවර්ති මාර්යා බුදුරජාණන් වහන්සේ වගේම රූපයක් නිර්මාණය කරගෙන ඇවිල්ලා මෙයාට බණ කියන්න ගත්තා. මොකද මෙයාට කියන්නේ බ්‍රාහ්මණේ මම ඔබට කලින් කිව්වනේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා ලෝකෙ මට වැරදුනා. අනිත්‍ය නැහැ නිට්ටයයි දුක නැහැ සැපයි අනාත්ම නැහැ ආත්මයි මට වැරදිලා මං එහෙම කිව්වේ කියලා. දැන් මෙයා සුවාණලී දෙකනේ මෙයා අනිවාර්යම දැනගත්තා මේ නම් අනිවාර්යම බුදුහාමුදුර වෙන්න බෑ. මෙයා දෙලින් නැහැ ඔබ බුදුහාමුදුර නෙවෙයි නේද ඔබ මාර්යා නේද කියලා. එනදුනේ මාර්යා කොච්චර වැරදි වැඩ කරා අනිත් අය අකුසල් දහම් පැත්තට යොමු කරත් මාර්යාගේ හොඳ ලක්ෂණයක් තියෙනවා. මොකද ඒ ලක්ෂණය? ඔව් මාර්යා බොරු කියන්නේ නැහැ. ඒක ඔහුගේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්. ඔහු මාර්යාගේ කෙලවසම ඔහු පිළිගන්නවා. හැබැයි පිළිගත්තු ගමන් මෙතන ගිය අවස්ථාවේම ඔහු අතුරුදහන් වෙනවා නික්මෙල යනවා. මොහු පිළිගත්තම මාර්යා කියලා ඔහු ඊට පස්සේ ගියා. ඔහු තේරුම් ගත්තා මෙයා වෙනස් කරන්න බෑ කියලා. මොකද මේ ශ්‍රාවකයා සෝවාන් වෙච්ච කෙනෙක් කිසිම විතක පිනතුනේ වෙනස් කරන්න බැරි අදහස. ඔහු ඉස්සාවට සැපටපත් වුණා. ලෝකයේ උට යථාර්ථය අවබෝධන උපරිම වශයෙන් ආත්මවාහත ඇති වෙන්නේ නැසේ බවන්නක් සම්මාදියන්ති කියලා ධර්මයේ සඳහන් වෙනවා. ආත්මවා අටකෝ උපදී උපදින්නේ කවදාවත්. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ මහාලේ කියන ලිච්ඡවියට මහාලේ මට වැරදුනේ නැහැ මම හරියටම සත්‍යය දැක්කා. සත්‍යයක මම කතා බහ කළා. ඒ වගේම සතර භාවයට පත්වන ක්‍රමයක් මම දන්නවා. ඒකවත් මම දන්නවා කියලා. චක්‍රවර්තීවත් මම දන්නවායි කියලා. එතකොට පින්නතුනි මෙන්න මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ සත්‍යය පිළිබඳව විස්තරයක් මේ මහලේ කියන ලිච්ඡවි කුමාරයාට සඳහන් කළා. ඔහුගේ සත්‍යය කියලා කියන්නේ හේතුව මොකද කියලා. ඈ සත්‍යයට කියන්නේ ත්‍රිපිටකයේ සූත්‍රවල විස්තර වන සත්‍ය කියලා. සක්ක කියලා කියන්නේ පින්නතුනි සක්කසාදානන්දේති සප්පෝ කියලා සඳහන් කරනවා. ඔහු මනස ලෝකේ ඉන්න කාලේ ඔහු සක්දේව රජ වෙන්න කලින් මනස ලෝකේ නවස්සයිද ඉතාලම සකසාදානේ දීලා තියෙනවා. සකසාදානේ දීම පින්නතුනි බුදුහා බුදුදහමේ අගය කරනවා. දානේ කියන පදේ විතරක් නෙමෙයි දානේ අරසංශ වැඩි වෙන ආකාරයේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. සත්සංදානන්දේති සහස්සංදානන්දේති කියලා යම් කිසි කෙනෙකුට දානයක් දෙනවා නම් ඉතාලම සකසා සූදානම් කළ දෙන්නේ ආවට ගියාට දෙන්නේ නැහැ ඒ වගේම ලක්ෂණයක් තමයි පින්තුනි සහස්සන්දානන්දේ තමන්ගේ අතින්මයි දාන දෙන්නේ. ඒ වගේම නවය වන්නේ නෑ දාන. වෙනත් කෙනෙකුට කියලා බෙදවන්නේ නෑ දාන. මේකත් සුවිශේෂී ලක්ෂණයක්. එනිසා සක්‍රියා දාන දෙනකොට තමන්ගේ අතින්ම දුන්නා. සකසාදානිය දුන්නා. ඒ නිසා උඩ සක්ක කියලා කියනවා. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා පින්තුනි ආවසතන්දානන්දේති කියලා. ඔහු ආවාස දාන දීලා තියෙනවා. මිනිස්සුන්ට නිවෙස් දාන දීලා තියෙනවා. ඒ නිසා සක්‍රියට සඳහන් කරනවා වාසව කියලා. ඒ වගේම පින්තුනි සක්‍රියාගේ හිටියත් සුජා කියලා දිසව දෙවඟන. මෙන්න මේ සුජා කියන දෙවඟන දිසව හිටිය නිසා මේ සක්‍රියට කියනවා සුජම්පති කියලා. ඒ වගේම සක්‍රියා පින්තුනි දෙදෙව්ලොවට අධිපති දෙවියා හැටියට සැලකෙන නිසා මේ සක්‍රියාට කියනවා දේවින්ද කියලා. දේවින්ද කියලා කියනවා. ඒ වගේම දන් දෙනකොට සක්‍රියා මිනිස්සුලෝ කියන කාලේ ඔහුගේ තවත් ලක්ෂණයක් තමයි කලින් දන් දෙන ඉස්සෙල්ලම දාන දෙනවා. මේකත් හොඳ ලක්ෂණයක් පින්නතුනි. දන් දෙනකොට පරිත්‍යාගයක් කරනකොට කලින් දෙන්න ඕනේ. ඒක තමයි වටින්නේ. දැන් මේක අපේ හොඳ ලක්ෂණයක් තියෙන අවුරුදු වලනේ. අවුරුදු වලට අපේ සමහර අය යන්නේ දෙවනුව යන්නේ නාවට පස්සේ යන්නේ නේ. නමුත් වඩාම ජයග්‍රහණය කරන කෙනා තමයි කලින් යන කෙනා. අපි බොහෝ විට යන්නේ එනවාද කියලා බලලා තමයි යන්නේ. මගුල් ගෙවලට තියෙන ආපුවයිට තමයි යන්නේ. නමුත් එහෙම නෙවෙයි පින්තුනි දානේ හොඳ ලක්ෂණයක් තමයි කලින් දෙන්න ඕන. අනිත් කෙනා දුන්නට වඩා සමන් දෙන්න ඕන. ඒක තමයි හොඳ ලක්ෂණය. පින්තුනි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ රහතන් වහන්සේලා නිතර නිතර දිවි ලෝකේ වැඩම කළා තියෙනවා. කුමාර කාශ්‍යප හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, සරියුත් හාමුදුරුවෝ වගේ මහරහතන් වහන්සේලා නිතර දිවි ලෝකේ වැඩම කළා තියෙනවා. ඇතැම්මිට දිවි ලෝකේ යනකොට මේ ස්වාමීන් වහන්සේලාට පේනවා සමහර මහා දිවි විමානවල ඉන්නවා. ඇතැම්මිට සමහර අය ළඟින්ම කුඩා දිවි විමානයක ඉන්නවා. අහලා බලන්න මේ කුඩා දිවි විමානේ කවුද ඉන්නේ කියලා. රාජන්‍ය කියලා රජ කෙනෙක් හිටියෝ කියනවා මම මනස ලෝකෙ ඉන්න කාලේ මම දන් දුන්නා නමුත් මම දානේ සකසානේ දුන්නේ මම මුදල් වියදම් කරපු විතරයි කලේ මගේ ඇමතියයි දානේ දුන්නේ නිසා මට මේ අල්ප සාක්ෂිය විදියට කුඩා දිව්‍ය ලෝකයක සැප සම්පත් අඩුවෙන් මම ඉපදිලා හිටියේ නිසා ස්වාමීනි මනස ලෝකෙ ගියාම මිනිසුන්ට කියන්නේ දානේ හොඳට දෙන්න තමන්ගේ අතින්ම දානේ දෙන්න කියලා මිනිසුන්ට කියන්නේ කියලා දැන් මේක හොඳ අපිට ඉගෙන ගන්න කාරණයක්. ඒ වගේම මේ ආසන්නයේ මේ ඉන්නවා මේ දෙවියන්ගේ මේ රජතුමාගේ සේවකයාර දානෙ සකස් කරපු කෙනා උඩ ගැන උත්තර කියලා. මේ උත්තරේ හැමතිය ඊළඟට ඔහු විශාල ජීව විමානෙක ඉන්නේ. ඔහුගෙන් අහන ඔහු හත්යක් හත් කියලා කළේ නැහැ. ඔහු ගලපින රජතුමා දීපු ධනය ටික හොඳට සකස් කළා. මොහු ඒක සකසලා පිළියෙල කළේ මොහු. මේ පිළියෙල කරපු සේවක හැමතියා ඉහළ දිවි ලෝකෙ කියලා සම්පත් වෙනවා. ඒකට වීදන්ත රජතුමා ඒ සමයේ පේම කුඩා දිව්‍ය ලෝකෙට ඉන්නවා අල්පේ සංඛ්‍ය බලන්න පින්නතුනි එනිසා දන් දෙනකොට අපිට මේවා වාක් අපිට ඉගෙන ගන්න දේවල් විමාන වස්තු කියන ග්‍රන්ථයෙන් මෙවැනි වාක් කතා සඳහන් කරනවා විමානසයිති වෙන දෙවිවරුන් ගැන පින්නතුනි අපි ඉතාම හොඳින් පින්කම් කරන්නට ඕන අපේ නිවස විතරක් නෙවෙයි අසලස් නිවසක දානයක් දෙනකොට අපි මේවට සහභාගී වෙනවා අපිට මුදල් ගෙදන් එන්නේ නැහැ. ගිහිල්ලා කඩේට වල සහභාගී වන්න. ඇතැම් විට ගෙදර මිනිස්සු වියදම් කළ ලබපු ධනයට වඩා පුණ්‍ය ධනයක්, පුණ්‍ය නිධානයක් අපට ධානයේ සහභාගී වෙලා උදව් කර ලබන්න පුළුවන්. එනිසා ධම්මල කියන ලක්ෂණයක් තමයි දාන ගෙදරක් තියෙනකොට අනිත් හැය දාන ගෙදරට සහභාගී වෙනවා නේද? දැන් මේ පළාතන සමහර දේවල් තියෙනවා. දාන ගෙදරක් තියෙනකොට අපි කොහොමද කියන්නේ? අහවල් දවස දාන කියක් තියෙනවා අපි යන්න ඕන මොකටද යන්නේ? දම් බෙදන්න යන්නේ නේද? ඔය දම් බෙදන්න යන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒතර දම් බෙදන්න යන නම් නිකන් බෑනේ නේ. මොනවද තියෙනවනේ? මොන හරි දෙයක් ගෙන යන්න ඕන නේ. බට්ටි ගස් වෑංජනියක් එක්කලි ගෙඩි ටිකක් මොන හරි අරගෙන යන්නේ අපි අය. ගිහිල්ලා බුද්ධ පූජා බෙදලා ඉතුරු වෙන ටිකක් ස්වාමීන් වහන්සේට දෙන්න මේක හොඳයි සාරිත්‍රයක් මේක. නමුත් දැන් මේක වෙනස් වෙලා තියෙන්නේ නේ. දැන් ධාන් ඉවර නැගිටුව තමයි යන්නේ නේද? ඔය ඉස්සර නම් ධම් බෙදන්නේ කිය දැන් නමුත් දැන් නම් එහෙම නෙවෙයි මොකක්ද යන්නේ. ධාන් ඉවර වෙන කිට්ටු යන්නේ. හාමුදුරුවෝ නැගිටින කිට්ටු වගේ තමයි යන්නේ. නවත් දින තුනේ අපි දැන් බෙදන්නම කියලා හිතාගෙනම යන්න ඕන. Tamanta කියන්නේ බැරිමත් ඒ ගෙදර තියෙන දේවල් වලින් හරි අපි බෙදන්න කල්පනා කරලා ඕන යන්න. ඒක හොඳ ලක්ෂණයක්. ඒතර මෙන්න මේ වගේ පින තුනේ මේ සක්‍ර දේවීන්ද්‍රයේ වෙන්න කරපු පින්කම් ගැන සඳහන් කරනවා. ඒ වගේම පින තුනේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ නිල කලින් ආත්ම භාවයේද සක්‍ර දේවීන්ද්‍රයේ වෙච්ච අවස්ථාවක් කියන්නේ මගමානවක කියන ජාතකයේ සඳහන් කරනවා. මගමානවක කියන ජාතකයේදී අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මග කියලා මානවකයේ කියලා හිටියා. මෙන්න මේ කුමාරයේ මනස ලෝකේ ඉන්න කාලේ පින්තුනි කරපු ප්‍රධාන පින්කමක් තමයි තමන්ගේ යහළු මිත්‍රාඥෝ සෙතු කරගෙන මහා මාර්ග සකස් කළා. මිනිස් යන ස්ථාන සකස් කළා. මහා මාර්ග මම්මාවක් සකස් කළා. මෙන්න මේකත් පින්තුනි හොඳ පින්කමක්. ගමන් පහසුව සැලසීම. ඒ නිසා එදායේ මගමානවකයා දිව්‍ය ලෝකයේ සැප විඳින්න සක්‍ර පදවි ලබන්න හේතුණයි කියලා සඳහන් කරනවා. අර ඔහුගේ මිත්‍රන්ගේ එකතු වෙලා මහා මාර්ග පිළිසකර කිරීම. සමහර පැන් දිනවා පින්නසනි මිනිස්සුන්ට යන්න බෑ සමහර ස්ථානවල. ඇතැම්ක අපිට සිදුවේ නේද? සමහර පැන් වල ගෙවල් ළඟින් ඉඩම් ළඟින් ඉඩමක් දෙන්නේ නැහැ, පාරක් දෙන්නේ නැහැ සමහර ඇන්නේ. ඇතැම් විට ඒ කෙනාගේ මරණයක් වුණත් ගෙදරට යන්න හරි අමාරුයි. අපි ඇතැම් විට කොහොම හරි වැඩිපුර අල්ලලා වැඩ බැඳලා තියෙනවා. පින්තුනි මේ කතාව ඉගෙන ගන්න ඕනේ. ඊට ඒ පාරවල් දෙන එක පින්තුනි වෙන තින්කන් නොකර සතර සුගතිගාමී වෙන තින්කමක් ඒක. ඒ නිසා ඉරමෙන් පොඩ්ඩක් ගියත් නමන්නේ මිනිසුන්ට පාරක් දෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් Taman කැමැත්තෙන් මේක දෙන්නේ ඒක හොඳ දෙයක්. ඈ ඉස්සර නම් ඇතැම් විට අපි ටිකක් ඉඩම තියාගත්ත නේද? අපිට හතර රියනක් ඕන කියලා නේද? නමුත් දැන් පින්නතුනි හතර රියනක්වත් ඕන වෙන්නේ නැහැ දැන් කාලේ. මොකද ආදාහනේ නේ කරන්නේ නේද? ආදාහන ගන්න තරම් ගියනම් ඒ නිසා හතර රියනක් එකම කොටස අනිත් පැයට කලින්ම දීලා තියන්නේ ඒක තමයි නිදාහනයක් ඇටියට පළවලට ගෙනියන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මේවා අපි හොඳා දේවල් අපිට ලැබිලා තියෙන සතර පින්කම් කරලා අපි ඒව බුද්ධ නිදින ගමන් තවත් පින්කම් කරන්නට ඕන. දිවි ලෝකයෙන් චුත වෙන දෙවියන් ළඟට අනිත් දිවිවරු ඇවිල්ලා ඉල්ලීමක් කරනවා. මොකක්ද ඉල්ලීම? ඔබ දැන් දිවි ලෝකයෙන් චුත වෙන්න හදන්නේ. ඔබ සුගතියට යන්න. ඔබ සුගතියට ගිහිලා දැන් සුගතියේ බුදුන් දහම් සඟුන් පහළ වෙලා ඉන්න කාලයක් ඔබ මේ ත්‍රිවිධ රත්නයේ සරණ යන්න කියලා. බුදුන් දහම් සඟුන් සරණ යන්න කියලයි දිවි ලෝකයෙන් චුත වෙන දෙවිවරුන්ට අනිත් දෙවිවරු ඇවිල්ලා කියන්නේ. දෙවියන් සුගතිය කියලා කියන කොහටද? ඔව් දෙවියන් සුගතිය කියලා කියන මනුස්ස ලෝකෙට. බලන්න පින්නතුනි අපි සුගතිය කියලා කියන දිව්‍ය ලෝකෙට. දෙවියන් සුගතිය දෙවියන් ස්වර්ගය කියලා කලකන්නේ මනුස්ස ලෝකෙට. ඒ නිසා මනුස්ස ලෝකේ එනකොට පින්නතුණියගේ ලොකු අපේක්ෂාවක් තියෙනවා මනුස්ස ලෝකෙ ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කාලේ බුදුහාමුදුරු සරණ යාම. දැන් අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සක්‍ර දේවීන්ද්‍ර ගැන සඳහන් කරනවා. මේ සක්‍ර දේවීන්ද්‍රය දෙදෙව්ලොවට අධිපති වුණත් පින්නතුණි මොහු මුල් කාලේ බුදුන් සරණ ගියේ ඉන්නේ නැහැ. මනස් ලෝකයේ තින්කම් කරලා ඇතැමිට සෝවාන් වෙලා මාර්ගඵල ලබලා බුදුන් සරණ ගිහිල්ලා ඇතැමිට සුගතිගාම වෙච්ච දේවරු හිටිය දෙවිවරු. මේ දිව්‍ය ලෝකයේ මෙහෙම දෙවිවරු තෙරුවන් සරණ ගිහිපු අය ඉන්නකොට මේ සක්‍ර දේවේන්ද්‍රේ හැටියට හිටියත් මේ දෙවිය අය ඇතැමිට සැඟ වෙනවලු. ලැජ්ජයි ලෝකට. ඇයි ඒ? අර මනස් ලෝකෙන් ආපු දෙවිවරුන්ට සැප සම්පත් වැඩි, ආලෝකේ වැඩි, දීප්තිය වැඩි. ඒ දෙවිවරු තමන්ගේ ළඟින් යනකොට මොහොත් සැඟ වෙනවලු ලැජ්ජාවේ. දැන් වුණත් පින්නතුනේ ඇතැම් විට සමහර විට රටක රජ කෙනෙක් වුණත් ප්‍රධානිය වුණත් ඔහුට වඩා සැප සම්පත් දින, රූප සම්පත් දින, නිරෝගී භාවය දින වෙනස් නැහැ ඉන්නව නේද? අනිත් වගේ තමයි දැන් දෙදෙව් ලෝකට අධිපති ශාස්ත්‍රීය ලෝක දෙහිකට අධිපති වුණත් ඔහුට වඩා ඉතුරෙන් දිව්‍යානුභාවයෙන් ආලෝකයෙන් වර්ණයෙන් බබලන දෙවිවරු ඉන්නවා. මොකද ඒකට හේතුව මේ මනුස්ස ලෝකයේදී බුදුහාමුදුරු සරණ ගියපයි. ඒ නිසා මේ සක්‍ර දේවේන්ද්‍රය මොකද කළේ? ඔහු තා බුදුහාමුදුරු හමු වෙන. වරක් වෙන මේ සක්‍ර දේවේන්ද්‍රය මහා කාශ්‍යප මහඳුරන්ගේ පිටිපත් වුණ පින්තුණිය මෙයන් අහලා ඇති මහා කාශ්‍යප මහඳුරු ගැන. මහා කාශ්‍යප මහඳුරන්ගේ වැදගත්ම ලක්ෂණයක් තමයි උන්වහන්සේ පිණ්ඩපාතයෙන් අයක් උනේ. මහා කාශ්‍යප මහඳුරු සත්වසක් එක ඉරියව්වේ නිරෝධ සමාපත්තිය වැඩ ඉන්නවා. නිරෝධ සමාපත්තියක වැඩ ඉන්න අවස්ථාවේදී අෂ්ටාංගික පස්සේ නිරෝධ සමාපත්තිය නැගී සිටියට පස්සේ මුණහාරසේ ඉස්සෙල්ලාම පිටපාත යන්නේ ඉතාම දිනදු කෙනෙක් නිවසකට. සංසවස්සක් කෙහිරියවෙන් නිරෝධ සමාපත්තිය ධානතු වෙන්න ඉඳලා නැතිකල ඉස්සෙල්ලාම පිටපාත බෙදෙන කෙනාට පින්නතුනේ බලවත් කුසලයක් සිද්ධ වෙනවා. මහා කාශ්‍යප මහඳුර ගැන සඳහන් කරන්නේ මහා කාශ්‍යප මහඳුර කියන්නේ දුක්පත්යගේ හාමුදුරුවෝ කියලා. දුක්පත්ගේ හාමුදුරුවෝ කියලා කියන්නේ. ඇයි එකට හේතුව මහා කාශ්‍යප මහඳුරෝ යන්නේම දුක්පත් අයින වීදිවල. කුඹල් වැඩ කරන, හේදිලියන, සිංගමන යන අයින වීදිවල තමයි බින්ද පහ යන්නේ. මොකද ඒ අයන්ට සිංහම් කරන අවස්ථාව සලසලා දෙන්න යන්නේ. එතකොට දිනක් වෙන්න මේ වගේ මහා කාශ්‍යප මහඳුර නිරෝධ සමාපත්තිය නැගිටින පින්ද පාට යන අවස්ථාවේදී සතර දේවෙන්දරින් එක දැක්සා. ඌට ඕන වුණා බලවත් කුසලයක් කරගන්න. ඔහු මොකද කරේ මේ මහා කාශ්‍යප මහඳුර වඩින මාවතේ ඉතාම ඉලින්තු නිවසක ඉන්න කෙනෙක් වගේ මනසක් නිර්මාණය කරගෙන ආවා. ආවේ මොකටද? මේ ස්වාමීන් වහන්සේට පින්ද පාට බෙදලා. කොහොම හරි මිනිස් කෙනෙක් විදියට නිදගෙන මේ ස්වාමීන් වහන්සේට පින්ද පාට බෙදුව මෙතනකොටම මේ ආහාරයේ දිව්‍ය වර්ණයේ දිව්‍ය සුවඳ ආවා. එනකොටම මහා කාශ්‍යපව දැනගත්ත මේනම් දෙවිකෙනෙක් ඉන්නේ ඇහුවා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම චක්‍ර දේවේන්ද්‍රයා කියලා. ඊට පස්සේ මහා කාශ්‍යපව උඹා දොස් කිව්වා. ඇයි දොස් කිව්වේ? මේ මිනිස්සුන්ට මේ ලබාලා තියෙන කුසලය ඇයි ඔබ වහිනි කරන්නේ කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මට මේ පින්කම හද කරන්න බැරි වුණා නම් මේ දුප්පත් මිනිසුන්ටත් වඩා මම දුප්පත් කෙනෙක් වෙනවා. මගේ සැප සම්පත් අඩු වෙලා තිබුණේ මේ සේරුවන් තරන් නොගියපු නිසා. මේ වගේ බලවත් කුසලයක් මම නොකරපු නිසා මගේ පින් අඩු වෙලා තිබුණේ. කියලා ඔහු කෙසේ වෙතත් ඔහු ඉතාම සතුටෙන් සතුටටපත් වෙලා අහෝ දානං මහා දානං කියලා ප්‍රීතිය ප්‍රකාශ කරමින් යටින් නික්මලා ගිය කියලා සඳහන් කරනවා. සිනදින් මෙන්න මේ වගේ කතා ඇතැම් විට අපිට මේවා හිතනවා මේවා සාමාන්‍ය කතා වෙන්නේ නැති කියලා. නමුත් සිනදින් අපේ සේරුවන් පිළිබඳව ශ්‍රද්ධාව වැඩි කරගත්ත නම් අපට මේ කතා ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. විශේෂයෙන් පින්තුන කෙනෙක් මිය ගියාට පස්සේ තමයි අපට ටිකක් හරි ජීවිතය ගැන අවබෝධ වෙන්නේ. සමහර මිය ගියපු අය මිය ගිහිලා දුගතිය ඉපදෙලා ඇතැම් විට පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නේද? අපට අනේ එතකොට තමයි මරණයෙන් පස්සේ නැවත ජීවිතයක් ලැබෙනවද කියලා වැටහෙන්නේ. එනිසා අපි මෙතනට කලින්ම දැනගන්න ඕන අපි මේ සතර ගමනක් යන්නේ. ඒ යන ගමනේදී වැඩිපුර පින්දාම් රැස් කරගෙන ඉඳීම තමයි ලොකු පිළිසරණක් මේක. පින්කම් කරගැනීමේ අවස්ථාවේදී පිටතින් මේ බුද්ධෝත්පාද කාලය කරන පින්කම් නිසා බලවත් කුසලයක් ඉද සඳහන් කරනවා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන දැන් සත්‍යයාගේ පිළිබඳව සත්‍යයාට සත්‍ය කියලා කියන්නේ ඇයි? ඒ වගේම මග කියලා මහුට කියනවා. මොහ මනසෝක ජීවත්වන කාලයක මූට මග කියලා හඳුන්වලා තියෙන නිසා මග කියලා සඳහන් කරනවා. ඒ වගේම මේ තැනැත්තාට සහස් වේන අස්සන් අර්ථය 1000කින් වැඩි වෙනවා. සහස් සම්පිය අස්සානං මූර්තේන චින්තේති කියලා සඳහන් කරනවා. ඒ නිසා සහස් සංස කියලා කියනවා. යම් දෙයක් කිව්වහම කෙටියෙන් හෝ කාරණයක් කිව්වම අර්ථ 1000කින් වැඩි වෙනවා මූට. ඒ නිසා සත්‍යයට සහස්ස කියලා කියනවා. සහස්ස අර්ථ කියන්නේ ඇහැ කියන එක. අපි සිංහලෙන් කියන සහස්ස කියලා. සිංහලෙන් අපි ව්‍යාකරණ කරනකොට දහසක් ඇත්තිය සහස්ස කියලා පාරක් කළේ මට සමාසවලට එහෙම. අන්න ඒක තමයි මේ කියන්නේ. සහස් ඇස් සහස් ඇස්. ඒකට සූත්‍රය සඳහන් කළේ කියන්නේ සහස්ස කියලා. එතකොට ඇස් දහසක් තියෙනවා කියන්නේ ඇස් ප්‍රകൃති ඇස් දහසක් නෑ. යමක් කියනකොට ආකාර 1000කින් වැටෙනවා මොකද? ඒත් මෙන්න මේ සක්කරපද වීට පස් වෙනට හේතු වන වරත ධර්ම ಗುಣධම් හතක් තියෙනවා. අන්න ඒ ಗುಣධම් හත ගැනයි මේ ගාථාවෙන් සඳහන් කරන්නේ. මාතා පෙච්චි බණං ජන්තුම් කුලේ ජෙක්තා පචායනම් සංඝං සකිල සම්බාසං තේසුනේය පහයිනම් මච්චේර විනයේ යුත්තන් අත්තම් පෝදා දිබුන්නරම් එන කාරණා හත. දැන් අපි බලමු සක්‍රේක් වෙන්න පුරන්න ඕන පිළිවෙල් හත මොනවද කියලා. පළවෙනි කාරණය තමයි පින්තුනි මාතා පෙච්චිය බරන් ජන්තු මෞත්‍යම් පෝෂණය කිරීම. දෙවිවරු වෙන්න කැමති නම් දෙවියන්ගේ නායකය වෙන්න කැමති නම් අම්මට තාත්තට හොඳට සලකන්න ඕන. විශේෂයෙන් අම්මට තාත්ත දෙන්න වැඩිහිටි වෙච්ච කාලෙක වයසට ගිය කාලෙක අපි සලකන්න ඕන. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ලෝකේ ඉන්න සත්පුරු සාය අබුද්ධෝත්පාද කාලවල සුගතිගාමි වෙන්න කරන පින්කම් මොනවද? තමන්ගේ අම්මට තාත්තට සලකන එක. වෙන පින්කමක් කරන්නේ අම්මට තාත්තට සැලකීමෙන් විතරක් සුගතිගාමි වෙනා ඉන්න. ඒ නිසා පින්නතුනි තමන්ගේ නිවසේ ඉන්න අම්ම තාත්ත දෙන්න තමන්ට පින්කම් කරගන්න තියෙන පින් කුඹුරු දෙකක්. විශේෂයෙන් අම්ම තාත්ත දෙන්න තමන්ගේ වැඩිහිටි අම්ම තාත්ත ඉන්නව නම් ඒ කියන්නේ දූ දරුවන්ගේ ආශිර්වාදයෙන් ඉන්නව නම් දරුවන්ට පේන මේ වැඩිහිටියට සලකන්න. මේක තමයි ආදර්ශය. දරුවා පින්නතුනි දූ දරුවන් කැමුවා සැලකුවට දරුවා නැවත සලකන්නේ. දරුවෝ අම්මට තාත්තට සලකන්නේ දරුවෝ හොඳට පරාගෙන ඉන්නව අම්ම තාත්ත ආශිර්වාද සියර සලකන්නේ කොහොමද කියලා. අන්න ඒ සලකන හැටියට තමයි අනාගතේ සලකන්නේ. මේකට හොඳ ජාතක කතාවක්වත් දැක් වෙනවා. ඒක ජාතකයක සඳහන් වෙනවා. අම්මා දෙමාපියෝත් එක්ක ළමයෙක් හිටියා. මේ අම්මා තාත්තා දෙන්න ගුවක් වයසට ගියා. මේ අවස්ථාවේදී මේ පුතා ඔහුගේ භාර්යාවගේ වචනයට මේ දෙමාපියන් ගෙදරින් අයින් කරන්න සූදානම් වුණා. දැන් කතා වුණ දෙන්න මේ වැඩිහිටි දෙමාපියන් ගිහිල්ලා මග අතරමං කරන්න වණේක දාන්න. සක්නෙවිලි පුඩා ළමයෙක් හිටිය මේ ගෙදර මොනපුරා මෙයාලේ කහගෙන ගියා. මෙයාලේ සියයට ගොඩක් ආදරේ. සියයටම වා සියම් වා කතා කිව් දෙන් දෙන් දෙන මෙයාට ඇතැම් වෙලෙ තාත්තට වඩා උන් සියයට ආදරේ කරා. කොහොම මොකද කරේ දැන් හෙට උදේ පාන්දරම දැන් සිය එකයි නැහැ සූදානම කැලේට දාන්න. ඒ නිසා මොහොතක් වුණා පාන්දර සියත් එකම යන්න. මොහොම කටකලේ වෙනද තාත්තගේ ළඟ හෝ අම්මගේ ළඟ නිදාගන්න එදා නිදාගත්තේ කොහේද? සීයගෙන හිටාගෙන සීයට අවදි කරනකොට මාව දෙන නිසා. මේ හත්දැරිත කුමාරයා කියන අපේ බුදුම ආන්ද්‍ර පොලිස් සත්‍යයනේ. එතකොට කොහොම හරි උදෑසන යන හදනකොට දැන් කරත් දැන් මේ සීය විතර එක යන බලාපොරොත්තු මුනි. ඊට පස්සේ ළමයි ලේකෝ නෑ ඔයා එන්නේ අපි මේ සීය විතර අපි ගමනක් යනවා මේ. ඔයා එන්නේ පාගෙන නමුත් මෙයා වලක් කරන්න බැරුව. කොහොම හරි නෑ කරගෙන ගියා. හැරේට ගිහිල්ලා අලු යන පාන්දර වලක් කපුවා. වලක් කපනකොට මේ සීය මුලින් අහනවා ඇයි පුතේ මේ කැලේනේ අලක් නැහැ. ඒ වගේම ගන්න පිටවන්න වෙන දෙයක්වත් නැහැ ඇයි මේ වලක් කපන්නේ කියලා. ඊට පස්සේ තමයි කාරණය දැනගත්තේ මේ වෙලාවේදී මේ පුතා ඉදිරියට ආවා. ඇවිල්ලා හුවා ඇයි තාත්තේ මේක කරන්නේ කියලා. එතකොට කිව්වා මෙහෙම සීය අපර කරදරයි මේ සීය දන්නේ නැහැ හදන්නේ කියලා. ඊටවත් පුතා මොකද කියන්නේ? පුතා කියනවා එහෙනම් තාත්තේ ඔය උදැලම මට දෙන්න කියලා. ඔව් එතනම ළඟින් තවත් වරක් අවන සූදානම් වුණා. ඊට පස්සේ ආන එකවර ඇණියෝනේ මේ තවරක් අවන මොකද? නෑ නෑ දැන් සීය ඔය වලට දැම්මට පස්සේ ඔයත් වයසට ගියාට පස්සේ අපි එකරගෙන යනවා කැරියට. එතකොට මේ හාරන්න බලයි මේ දැම්මම කල්පියන්නේ හාරන්න කියලා. එතකොට දරුවෝ පින්නතුනේ කොහොම හරි පස්සේ මේ කුඩා මොනුගුරාගේ මේ කුඩා අත්හැවිලිදී ළමයාගේ බලපෑම මත අර තාත්තා නැවත ගෙදර එක්ක යන සිද්ධ වුණා. ගෙදර එක්ක ගිහලා හොඳට සැලකුවා කියලා සඳහන් කරනවා. පින්නතුනේ මෙන්න මේ වගේ දරුවෝ නිතරම බලාගෙන ඉන්න තමන්ගේ අම්මා තාත්තා දෙන්න ආශිර්වාද සීර සලකන්නේ නැහැ. ඒ නිසා දරුවාගේ අනාගතේ සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් දරුවන්ට දෙන්නම තමන්ගේ වැඩිහිටි අම්මට තාත්තට දෙන්න සලකන්න ඕනේ අය. නැත්නම් වැඩේට කෙනෙක් ගෙදරට ගෙනල්ලා හරි සලකන්නට ඕන මාසෙක දවසක් හරි. දරුවන්ට දෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බින්නහම් බික්කවෙන්න සුප්පතිකාරකම් වදාමි අසමේ දුවේ මාතුච්ච පිතුච්ච කියලා. මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා ප්‍රත්‍යුපකාර කරලා අවසන් කරන්න බැරි දෙන්නේ. කලගුණ සලකලා අවසන් කරන්න බැරි දෙන්නෙක් මේ ලෝකේ ඉන්නවා. කවුද දෙන්න? ඔව් අම්මා තාත්තා දෙන්න. අම්මා තාත්තා දෙන්න අපට මොනම උදව් නොකරත් ඇති මේ ලෝකෙට සිහි කිරීමක් ඇති අපට. දැන් සමහර අය කියන පොඩි කාලේ සැලකුවේ නැහැ, ඉගැන්නුවේ නැහැ, ඇයිද කඩන් දුන්නේ නැහැ කියලා නේද? ඒ මොනවත්වත් දෙන්න ඕනේ නැහැ පින්නතුනි මව් කුසියේ දරාගෙන මෙලොවට දී කළා අපට ඇත් දෙක දෙන්න පුදී නැති. දෙම වෙන තරකන්න. ඒ නිසා මේ දෙමෝපියන්ට අපි සත්‍ය ප්‍රමාණ උදව් කරන්න ඕනේ. ඒක තමයි වෙනතුනේ කෙනෙක්ගේ ජීවනය. කෙනෙක්ගේ අනාගතයේ නිරෝගී භාවයේ සතුට ලැබෙන ලැබීම තීරණය කරන ප්‍රධාන නිර්ණායකය තමයි ඔච්චරනම් දෙමෝපියන් සලකනවා කියන කාරණය. ජනේ ඒකුවාටම වෙනතුනේ සතුට ලැබෙන්නේ නැහැ. අනාගතයේ තමන් කොයිතරම් සතුටෙන් කාලය ගත කරනවාද කියන එකේ මිනුම් දඬ තමයි උරගල තමයි ඔච්චර තමන් දෙමෝපියන් සලකලා තියෙනවා කියන කාරණය. ඒ ගැන පින්තර අපි නිතරම බණ අහනවා අපි වැඩිපුර ඒක කියන දෙයක් නැහැ. සත්‍විති පදවියට පත් වෙන ඊළඟ දෙවෙනි ලක්ෂණය තමයි කුලයේ ගැටා පටහයින. කුල ගැටුවන් පිළිබඳ. කුල ගැටුවන් කියලා කියන්නේ තමන්ගේ නිවසේ ඉන්න කුලයේ ඉන්න වැඩිහිටි නැන්ද මාම ආච්චිල සියලා බාප්පල පුදම්මල මේ වගේ අය නිතර පුදන්නට ඕන. මෙයාට නිතර සලකන්නට ඕන මේ ඇගේ දුක සපස් බලන්නට ඕන. අඩමගානේ අවුරුද්දට සැරයක් හරි ගිහිල්ලා ගුණත් හසන් දිලියට වඳින්නට ඕන. පින්තුනි මේ වාක්‍යයෙන් වැඩෙන දේවල්. වැඩිහිටියන්ට සැලකෙන එකේ වැඩිහිටියගේ ආදර්ශය ආශිර්වාදය අපට ලොකු ශක්තියක් වෙනවා අපේ ජීවිතවලට. ඒ නිසා අපි දිනාසේ කුඩා කාලේ අපිට වාසන උදව් කරලා තියෙනවා. අපේ අම්මා තාත්තා නමතර වාසලෙට ගෙවල් වලදී මේ වැඩිහිටියයි නේද? අපිට මුගාස් සැලකලා තියෙනවා. අපේ නැන්දල මාමල කුන්තිම්මල නේද අපිට හුඟා පුරා කරි කලකලා තියෙනවා අපිට කිරි දීලා තියෙනවා අපි ඔය අඬනකොට අපිව බරගෙන තියෙනවා ඒ නිසා අපේ යුතුයමත් තමයි අය විතින් විත අය හමු වෙලා කතා බහ කරලා යගේ දුක සැප බලලා උදව්වක් කරන්න පුළුවන් නම් උදව්වක් කරන්න ඕනේ ඒකත් හොඳ ලක්ෂණයක් තොන්නි ලක්ෂණය තමයි පින්තුනේ සංහන් සකිල සම්බහසම් හොඳ වචන ප්‍රිය වචන කතා කරන්න ඕනේ හොඳ වචන කතා කරන්න බල සල්ලි වැය වෙන්නේ නැහැ. අපි කතා කරන වචනේ කියන තුනේ අනිත් ඇගිලි ඉතිරි වෙන දේවල් අපි කතා කරන්න හොඳ නැහැ. හැබැයි පින්තුනේ බුදුදහමේ ප්‍රිය වචනය කියලා කියන්නේ හොඳ මිහිරි වචන වලටම නෙමෙයි ප්‍රිය වචන කියලා කියන්නේ. දැන් සමහර කෙනෙකුට ප්‍රිය වචනයෙන් ඕන නම් අමාරු ගන්න පුළුවන් නේද? ප්‍රිය වචනය කියලා කියන්නේ බුදුදහමේ යම් කිසි කෙනෙකුට යහපත් සිදුවෙන වචන. වරක් අභයරාජ කුමාරයා බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. උබතෝ පොඩික ප්‍රශ්නයක් මේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ හැම වෙලාවෙම ප්‍රකාශ කරන්නේ ප්‍රිය වචනද කියලා. හැම අවස්ථාවෙම ප්‍රකාශ කරන්නේ ප්‍රිය වචනද කියලා. මේ අභයරාජ කුමාරයා බුදුහාඳුරු හම් වෙන්නාවේ තමන්ගේ කුඩා කුමාරයාත් පුතත් අතේ අරගෙන. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ ඊට පස්සේ මොකක්ද ප්‍රශ්නයක් ඇහුවා. මේ කුඩා පුතා ඔබගේ ළඟ ඉන්නවා. මේ කුඩා ළමේ යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් ශරීරයට අහිතකර දෙයක් අරගෙන කටේ දාගත්තොත් ඔබ මොකද කරන්නේ කියලා ඇහුවා. එතකොට කිව්වා ආනිමි මම පුතාට කරදරයක් නොවන විදිහට කටින් මේක අරගන්නවා. එහෙම ගන්න අමාරු නම් ඔබ මොකද කරන්නේ කියලා ඇහුවා. අමාරු නම් ආනිමි මම අමාරුවෙන් හරි දරුවට වේදනාවක් ඇවිල්ලා හරි ලේ ආවත් දරුවගේ කට ඇඟිලි දෙක දාලා මේ දේ කටින් ගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මමත් ඒ වගේ. මම මිනිස්සු අයහපතේ මුදල යහපතේ යොදවන ප්‍රිය වචනයක් කතා කරනවා. එහෙම බැරි වෙච්ච වෙලාවට මම සැර වචිනුත් කතා කරනවා. බුදුදහම මේ වෙන වචන තියෙනවා සමහරට මෝඩ කුරුසය, මෝග කුරුසය කියලා කියනවා. ඉත් කුරුසය කියලා කියන බුදුහාමුදුරුවෝ. එහෙම බැනලා තියෙනවා. මේ බණින්නේ පින්තුනේ ඒ කෙනාටම යහපත සඳහායි. දැන් අපි දන්නවා අපි අම්මල සාසන අපිට බණිනවා. බණින්නේ පින්තුනේ යහපතද? බණින්නේ ඒ නිසා බුදුදහමේ ප්‍රිය වචනේ කියලා කියන්නේ යහන කෙනාට යහපත කරන දෙයක්. ඒ දෙයට ඇඟිලි සැරේ කියන්න පුළුවන්. ඒ දෙයට ඇඟිලි මෘදු වචනේ කියන්න පුළුවන්. ඒ නිසා ප්‍රිය වචනය මිහිරි වචන බුදුදහමෙන් අගය කරනවා. ඇකිතාක් වෙනුනින් අපි ඕනෝන් අතර අපේ ජීවිතයේදී වැදගත් ප්‍රධාන දේ තමයි අපි භාෂාව නිවැරදි ලෙස හසුරවන්න බැරි කම. ඒ නිසා ඇකිතාක් ඕනෝන් අතර අපි තනියම නෙවෙයි අපි තනියම ඉපදුනාට අපි තනියම මිය ගියාට අපි ජීවත් වෙන බොහෝ දෙනෙක් එක්ක ඒ නිසා ඒ කාලෙදී පින්නතුනේ සුහදව වාසය කරන්නම් ප්‍රිය වචන ඉතාම වැදගත් වෙනවා. හතරවෙනි කාරණය තමයි හේලාම් කීමෙන් වැළකීම. දෙදෙනෙක් හෝ කීපදෙනෙක් අතර තියෙන සමගිය බිඳවීම අදහසින් ඕනෝන්ට කරුණ කීමෙන් වැළකීම. මේකත් පින්නතුනේ දිවිලෝක යන්නේ සත්‍විති පදවිය ලබන්න හේතු වන ගුණාංගයක්. ඒ නිසා ඕනන් අතරේ සමගිය බෙදහෙරන දෙයක් අපි කියන්නට හොඳ නෑ. එවැනි වචන වලින් අපි වෙන වෙන්නට ඕන. ඊළඟ ලක්ෂණය තමයි මච්චේර විනයේ යුක්තම්. මසුරු භාවයේ දුරු කිරීම. නැත්තම් ලෝභ සමාදු කර ගැනීම. අත්හැරීම පුරුදු කිරීම. බුදුරජාණන් වහන්සේ වරක් අදහන් කරනවා අන්න දෝ බල දෝ හෝති වන්න දෝ හෝති වස්ස දෝ යාන දෝ සුග දෝ හෝති දීප දෝ හෝති චක්කු දෝ යෝච සම්බ දෝ හෝති යෝ දදාති උපස්සයන් අමකං දෝච සෝ හෝති යෝ ධම්ම මනසාසති කියලා. අන්න දෝ බල දෝ හෝති ආහාර දුන්නාය කියන්නේ බලය දුන්නා වගේ. ආහාරය දීම බලය දුන්නා වගේ. වන්න දෝ හෝති වස්ස දෝ කෙනෙකුට වස්ත්‍රයක් පූජා කරාය කියලා කියන්නේ වර්ණය දුන්නා වගේ. යාන දෝ සුක දෝ හෝති කෙනෙකුට ගමන් පහසුව යාන වාහන දීම හැපිය දීමක් හා සමානයි. දීප දෝ හෝති චක්කු දෝ ආලෝක පූජාව ප්‍රදීපාලෝක පූජාව ඇස්සන් දීමක් වගේ. ඊළඟට සඳහන් කරනවා සෝච දග්ග සෝච සම්පදදෝ හෝති යෝ දදාති උපස්සයන්. යම් කිසි කෙනෙක් ගයක් පූජා කරනවා නම් අඩු ගානේ වහලකට උළු ටිකක් හරි අරන් දෙනවා නම් ඒක සියල්ලම දුන්නා වගේ අර මුලින් ගියපු සියල්ලම දුන්නා වගේ. ඊළඟට අන්තිමට සඳහන් කරනවා අමසං ගජෝ දදෝච සෝ හෝති යෝ ධම්ම මනසාසති. යම් කිසි කෙනෙක් ධර්ම දානයක් දෙනවා නම් අමෘතය දුන්නා වගේ කියලා. සබ්බ දානං ධම්ම දානං දිනාති කියන්නේ මේකයි පින්තුන් ධර්ම දානිය වටිනාම පින්කමක් හැටියට සැලකනවා. බණ පොත්පත් පූජා කිරීම, ධර්ම දේශනාවල අනුග්‍රහ දැක්වීම මේව පින්තුන් ඉතාම බලවත් උසන් හැටියට සැලකනවා. එනිසා ධර්මයේ සඳහන් වෙනවා කන් දෙක ලක්ෂණ වන්න නම් කරාගුලි කන් දෙක ලක්ෂණ වෙන්නේ නැහැ. කන් දෙක ලක්ෂණ වෙන්න නම් හොඳ දේශනා අහන්න ඕන ධර්ම දේශනා හිමින් තමයි කන් දෙක ලක්ෂණ වෙන්නේ. අත් දෙක ලස්සන වෙන්න නම් වරද වලින් නෙවෙයි අත් දෙක ලස්සන වෙන්නේ දන් දෙන්න ඕන. දන් දීමෙන් තමයි අත් දෙක බබලන්නේ කියලා සඳහන් කරනවා. ඒ නිසා දෑත බබලන දිදී පිංකම් අපි දෑතින් කළ තියෙනවා පිණුතුනි. ඒක තමයි යහපත පිණිස හේතු වන දෙයක්. සත්‍යං හෝදා තිබුන්නරං. සත්‍යං කියන්නේ පිණුතුනි ඇත්ත වචන සත්‍ය කතා කරන්න ඕන. මේක බෝධිසත්වරුන්ගේ ලක්ෂණයක්. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිපාරික ධර්ම සම්පූර්ණ කරන කාලේ නොයෙක් විදිහේ වැරදිවට පාඩු සිද්ධ වෙලා තියෙනවා. නම් පිනතුල කිසිකටවත් බොරුවක් කියලා නැහැ. ඒක සුවිශේෂී ලක්ෂණයක්. වරදක් සිද්ධ වුණත් ඇතැමිට කාම මිත්‍යාචාරය හැසිරෙලා තියෙනවා. සතර ස්වභාවයක තියෙනතුන්. එහෙම හැසිරෙච්ච අවස්ථාවලදී නැහැ කියලා නෑ වරද පිළිගන්න තියෙනවා. වරද පිළි අරගෙන ආයත සම්මරේ පිළිදෙන දින එක සුවිශේෂී ලක්ෂණයක්. අර බලන්න අපි මාය ගැන කියවනේ මායයක් බොරු කියන්නේ. ඒ නිසා බොරු කියනවා නම් අපි මායයට වඩා පල්ලයට ගිහිල්ලා. ඒ නිසා බොරු කියන එක ඇහිතා කඩු කර ගන්න ඕන. ඊළඟ ලක්ෂණය තමයි පින්වත්නි ක්‍රෝධය අඩු කර ගැනීම. නිතර මෛත්‍රී සාගත අපි ඉන්නට ඕන. පින්නතුනි අපි මේ එකට ඉන්න අයගෙන් අපි බොහෝ විට පොඩි පොඩි දේවල් අමනාපකම් ඇති කරගන්නවා. මේ සසර යන ගමනේදී පින්නතුනි අපට මවණ වෙච්ච තියෙන වෙච්ච කිසිම කෙනෙක් නැහැ. අපිට දූ දරුවන් වෙච්ච කිසිම කෙනෙක් නැහැ මේ ලෝකේ. අපිට හුවා දෙන උදව් කළ දින සසරේදී. සසරේ විතරක් නෙවෙයි මේ ආත්ම භාවයේදී අපිට හුවා දෙන උදව් කළ තියෙනවා. දැන් බලන්න අද උදෑසන මේ පින්නතුනි ආහාරයනේ. ආහාරයට කී දෙනෙක් මහත්සි වෙන දියරණිදි මරාගෙනනේ. අපි පාර යනකොට අපි යන වාහනේ අපි හිතනවා අපි යන වාහනේ මේ ඉස්සෙල්ලා යන්න ඕනේ කියලානේ. ඒ අතර හම්බ වෙන වාහන කීයක් අපිට හම්බ වෙනවද? ඇතැම් විට ඉස්පිරිතාලේ යන වෛද්‍යවරු අතර යන. මේ යන්නේ අපේම ඥාතියට බෙහෙත් දෙන්න මේ යන්නේ. ඇතැම් විට අපි බඩු ගන්න යන කඩකොලට බඩු ගෙනින වාහන ඔය මැද යනවා. නොයේ දේවල් පිටින් අපටම උදව් කරන අය තමයි මේ වාහනවල යන්නේ මේ. නමුත් අපිට හිතෙන්නේ අපි වාහනේකට නැග්ගහම අනිත් ඔක්කොම වාහන වලින් නෑ හදරයි කියලානේ. නමුත් එහෙම නෙවෙයි පිළිතුරු බොහෝ දිනක් මේ අපට උදව් කරමින් මේ ඉන්නේ. දැන් බලන්න අපි සල්ලි දීලා ආහාර පාන ටික ගන්න. අපේ බස්තිගානට එන ආහාර පාන ටික කී දිනක මහන්සි නැද්ද? කී දිනක නම් දහඩිය වගුරුව නැද්ද? බොහෝ දිනක එක මහන්සිල දෙන පිණිසුයි. අපි සල්ලි දීපු එක ඇත්ත. අපි කුඹුරණේ ගිහිල්ලා අපි ගොවිතැන් කළේ නැහැ. අපි වෙනේම බොහෝ දිනක් මඩලාගෙන. අපි වෙනේම බොහෝ දිනක් අවු ඉඳගෙන දහඩිය වගුරුවල මහන්සි වෙච්ච මේ මහන්සියේ දහඩියේ ප්‍රතිඵල තමයි ප්‍රතිඵල වලින් තමයි අපි කුසගෙන නිවාගන්නේ. ඒ සඳහා අපි කෘතවේදී වෙන්නට ඕන ධර්මය දන්නා විදිහට. අනිත්‍යයේ වැරදි අඩුපාඩුකම් තිබුණත් අමනාපකම් ඇති කරගන්න හොඳ නැහැ. ඉක්මනින් ඒව අවසන් කරගන්න. මොකද නැත්නම් මේක දිගින් දිගටම යන්න ගන්නවා. මොකද මේ යන්නේ අපි සතර ඝනදෙනුවක් මේ යන්නේ. මේ අමනාපේ තියාගත්තොත් ඉතින් මේ ඝනදෙනුව යනවා. දිගට යනවා. ඒ නිසා අමනාප එක්ක හැකිතා කියන්තරේ දීලා හරි අමනාපකම් ටික මෙතනින් ඉවර කරගන්න. ඔව් නැත්නම් මේ ඝනදෙනුව යනවා දිගින් දිගටම යනවා ඒකයි. ඉපදෙන්නේ කිට්ටුවමයි. ඈ මනසේ සුගතිය කියක් කිව්වෙ මේ පදෙන්නේ දුගතිය කියක් යමනාපෙච්චා කිව්වෙ මේ පදෙන්නේ මොකද මේ ඝන දෙනවා විසඳ ගන්න වෙන එකට ඒකයි ඒ නිසා මෙතනින් යන කලින් මේ ඔක්කොම විසඳගෙන යන්න මේ යමනාපයන් කියන්නේවා මේ අනිත් ඝන දෙනවා පස්සේ විසඳ ගන්න පුළුවන් දන් දීපයගේ ඝන දෙනවා පරලෝකේ හරි විසඳ ගන්න පුළුවන් නේ ඔය අපිට දෙනවා ඊට පස්සේ අපේ ළඟම ඉපදිලා එයා අපිට දෙන්න ගන්න ඊට පස්සේ ඈ දීපු අයගේ දීපුයව නැවත ගන්න උත්සාහ කරන්නේ මේව පරලෝකේ ගන්න පුළුවන් පරලෝකේ ගන්නකොට පොලියත් එක හම්බෙන්නේ මෙරදී මගත දීර්මාන විතරේ හම්බෙන්නේ. ඒ නිසා අපි නුදුනි අමනාපකම් හිතාක අපි අඩු කරගන්න ඕනේ, සතර ගැන හිතන්නට ඕනේ. අපි මේ සතර එකට ආපු පිටිසක් මේ පොඩ්ඩක් මේ ඇක්කලින්. මනුෂ්‍යයන් විතරක් නෙමෙයි සත්තු අතරේ සීමතුනි. අපට ඥාතන වෙච්ච කවුරුවත් නැහැ. ඉතාලම දීර්ඝ ගමනක් මේ යන්නේ. ගණන් කරන්න බැරි ආත්ම ගණනක් මේ අපි යන්නේ. ඒ නිසා එවැනි ගමනේදී පින්නතුනි අමරාපකම් හැකිතාක් අඩු කරගන්න ඕනේ. ඒක එකකින් අනිත් පැයට කරන ගෞරවයක්, මෛත්‍රියක්, අනිත් අතින් අපේ හිතේ මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම්, ලෙඩ දුක් කඩමින් ජීවත් වෙන කැමති නම්, හිතේ සැනසීමෙන් ජීවත් වෙන කැමති නම්, හැකිතාක් පින්නතුනි අමරාපකම් අඩු කරගනිමු අපි. ඒ නිසා මෙන්න මේ ලක්ෂණ හත. මොනද ලක්ෂණ ටික? මෞපියට සැලකීම, මෞපියන් පෝෂණය කිරීම, කුල දෙතුන් පිළිදීම, සියවචන කතා කිරීම, ඒ වගේම හේලන් නොකීම, මතුරු මල දුරු කිරීම, සත්‍ය වචන කතා කිරීම, ක්‍රෝධයෙන් දුරු වීම, ක්‍රෝධ නොකිරීම, මෙන්න මේ සත්‍වත චක්‍ර පදවිය ලබන්න හේතුන කරුණු හතක් මෙයාද සාකච්ඡා කළේ තිබුණි. ඉහළින්ම මේ වගරෝධයෙන් සත්‍යක පදවිය ලැබෙනවා. ඊට වඩා අඩුවෙන් තරෝසින් දිවි ලෝකවල ඉපදෙනක් බොහෝ කාලයක් සැප විඳින හේතුන තින්ද හම් මේවා. මේ තින්කම් වලින් තමයි පිනුතුන අපේ ජීවිත ලක්ෂණ වන්නේ. ජීවන්නල හුඟා ආලෝකයේ ගල්වල ඈ බල් ගල්වල තිබුණට විතරයි ජීවිතයක් ලක්ෂණ වෙන්නේ නැහැ. ජීවිතයක් ඇතුළේ මෙන්න නිවති තින කුප්පිලාපු වෙන පුළුවන්. සමන් මේ ගුණ දහම් වලින් ජීවිත ආලෝකවත් කරවතින් අර මහා මන්දිරයේ ලයිට් දාගෙන ඉන්න කෙනාට වඩා අර කුප්පිලාම්පෙන් ඉන්න ජීවිතේනාගේ ජීවිත ආලෝකවත් වෙනවා. එනිසා හැම වන්නට දිනෙන් දින අපේ ළඟ තියෙන ಗುಣධම් අපි වර්ධනය කරගනිමු. එසේ ಗುಣධම් දිනු කරගෙන සසර ජීවිත වඩ වඩා සුගතිගාමී කරගන්නට ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සැස් කරගත් මේ සියලුම කුණිදැනන්ගේ බලයෙන් ඔබ අප නැමින්නිය ගොස් පින් බරාපොරොත්තුව තින්සිගෙන සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියන පැතුමෙන් මේගේ ඥාතින්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. රැස් කරගත් මේ සියලුම කුණ ධර්මයන් දෙවියනොත් අනුමෝදන්ව මේ හැම දිනාටම දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණය සැලසේවා. විශේෂයෙන්ම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන ලිලන්ත මදුසාන් රණතුංග ඒ පුතණුවන්ට දෙවියන්ගේ දැහැමි ආරක්ෂාවෙන් සියලු යහපත නිරෝගී සුව ලැබේවා. එළ මේ දින අපලෝපාදර දුරුවී නිගාසිර සම්පත් සැලසේවා. මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් සින් අනුමෝදන් කරවමු. ආකාශච්ඡාජ බුම්මච්ඡා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශච්ඡාජ දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ජගුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සංසදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් හිමිදිරි පාන්දර උසස් සීලයක පිහිටින් ආදී වශයෙන් රැස්කරගත් මේ සීලම කුණ දැනුම්ගේ බලයෙන් ඔබ අප හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරා. දුක්ඛම් පන්තා ච නින්දුම් පා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නින්සෝකා කොන්තු සන්දේසි පානිනෝ දුකින් සේලෙන සති දුකින් මේදෙත්වා දියෙන් සේලෙන සති දිය නැති වෙත්වා සොරින් සෑවෙන සති සොම්නස් වෙත්වා නිතින් මේ අමසත් සුවපත් වෙත්වා. හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.